ඒ හැම රාජ්‍ය ආයතනකම ආකල්ප වෙනස් වීමක් සිදු වෙන්න ඕනේ මේ රටේ. නැත්තම් මේ රාජ්‍ය ආයතනවල සිදු වෙන ලොකුම මේ අපහසුතාව මොකද අපිට පවා අපි මන්ත්‍රීවරුන්ට පවා මේකට මුහුණ දෙන්න සිදු වෙනවා. මේ ආයතන විතරක් නෙමෙයි බැංකුවල රාජ්‍ය ආයතනවල පෞද්ගලික ආයතනවලට වගේ නෙමෙයි කියපුවා වැඩ කරගන්න බෑ. අරියාමාරි. මේ ආකල්ප මුදමල්ලා ගොඩක් වෙනස් කරගෙන මේ සායක ලැබලා දුන්නා නම් සුවදත්තේ හිතුවා ඉදිරියට පවණක් නෙමෙයි. ඒ පෞල වෙන ආයතන විදුවේට පවා එතුමාලා සන්තෝෂයෙන් තමයි මේ ස්ථානේ යන්නේ. සිරකරුවේ ගැතවිලි කියන කමක් නැහැ. මේ සිරකරුවාසහායි පෞලේ උදවිය සන්තෝෂයෙන් අම්බේනවනะ. මේ පාසල උතුමාට ඇති කරන්න පුළුවන් නම් මම හිතන්නේ වඩා ඵලදායි සිරකරුවෝ ඒ වගේම ගුණහපත් ප්‍රමාණයක් එළියට ගන්න මම හිතන්නේ. ඒක ඉවහල් වෙනවා නැත්නම් තවත් කරදර වෙනවා මේ සමාජයේ.